සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඉතාම සාධාරණ ඡන්ද ක්‍රමයක් ඒක ලෝකය පුරා දැන් විහිදී යනවා. ඒක විනාශ කරන්න මේ මනාප ක්‍රමයක් ඇතුල් කළා. ඒක වැඩක් නැති දෙයක්. ඒ මනාප අයින් කරන්න ඕන. මනාප අයින් කළා සමානුපාතික ඡන්ද ක්‍රමය තුවහම හැම පක්ෂයකටම තමගේ තත්ත්වය මැනගෙන ඒ අනුව තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණයෙන් මන්ත්‍රීකමක් ලබාගෙන ඉන්න පුළුවන්. ඒ සාධාරණ දේ නැති කළා අසමාන ඡන්ද ක්‍රමයක් ගේන්න හදනවා. ඒකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මනාපයි වත් කරන්න ඕනම ආසනයක වුණත් තමන්ගේ අනුපාතයෙන් බලාගත්ත හැකි සංවිධායකයා හොඳට වැඩ කරනවද නැද්ද කියලා. අනිවාර්යයෙන්ම පාර්ට් බැලලා ජනතාව සමග මේක සුදෙනිය සටන් කරනවා. මූලික අයිතිවාසිකම නැති කිරීම ගැන උසාවියන්න.